මං හිතන්නේ මේ වර්ජනය එච්චර සාර්ථක නැහැ. වර්ජනයට කැඳවුම්කරු වශයෙන් හිටපු සමන් රත්නප්‍රිය සහෝදරයත් වර්ජනය අසෑරලා තියෙනවා. ඒක පාක්ෂිකව ලංකා බැංකු සේවක සංගමයේ පමණක් මේ වර්ජනයක් දියත් කිරීම මං හිතන්නේ සාධාරණ. මොකද සටන් සජයත් එක්ක හිටපු ඒගොල්ලෝ මේක අයින් වෙනා ඒගොල්ලන්ට අගමැතිතුමා සාධාරණ ඉටු කරලා තියෙනවා. පාර්ලිමේන්තු තුල විවිධ සාකච්ඡා පවත්වලා අගමැතිතුමා ඉතින් අම්මශීලීව වෘත්තීය සමිතිය දිහා බලලා මේ වැඩකටයුතු කරපු කින්න මං හිතන්නේ ලොකු වර්ණයක් කරන්න තිබ්බේ වෘත්තීය සමිතියේ නායකයා අද කරාපු සමිතියේ නායකයෝ ඒකෙන් ඉවත් වෙලා